සැදැවත් වාසනාවන්ත පින්තුනි, අද අප පින්තුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුගතිගාමි වෙන මාර්ගය සහ නිවන් දකින මාර්ගය පිළිබඳව. වෙනත් විදිහකින් කියනවා නම් ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය පිළිබඳව. වසර 45ක් ලෝකයට ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ දේශනා විමසා බැලීමේදී පේන පොදු ලක්ෂණයක් තමයි මේ මාර්ග දෙක උන්වහන්සේගේ දේශනාවල මූලික පදනම වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල කෙනෙකුට මෙලොව ජීවිතය සඵල කරගන්න ධර්ම දේශනා කළා තියෙනවා. ඇතැම් අවස්ථාවල පරලෝක සුගතිය සඳහා ධර්ම දේශනා කළා තියෙනවා. ඇතැම් අවස්ථාවල නිර්වාණ අවබෝධය සඳහා ධර්ම දේශනා කළා තියෙනවා. මේ තුනම එක දේශනාවලිනුත් අපට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි මෙලව දිනුවත් පරලෝක සුගතියත් නිර්වාණ අවබෝධයට අවශ්‍ය වන ප්‍රඥාව පාදක කරගත්තු උද්‍යාපේ ඥානය ලබා ගැනීම දක්වාම මේ ත්‍රිවිධ සම්පත්තියම පැහැදිලි කරලා තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම භාගතුන් වහන්සේගේ දේශනාවල තිබිච්ච මූලික ලක්ෂණයක් තමයි උන්වහන්සේට පොදු ශ්‍රාවක පිරිසක් සාමාන්‍යයෙන් ශ්‍රාවක පිරිසක් මුණගැහිච්ච වෙලාවේදී භාගතුන් වහන්සේගේ දේශනාවල අනුපිළිවෙල කතාවක් තියෙනවා. ඒකට අපි කියනවා ආනුකුබ්බේ කතා කියලා. මුලින්ම ඒ පිරිසට දේශනා කරන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, ආමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං ආදී වශයෙන් දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, ස්වර්ගය පිළිබඳව කතා ආදී වශයෙන් දැක්වෙන මෙන්න මේ ආනුකුබ්බේ කතා හෙවත් අනුපිළිවෙල කතාව තමයි මිනිසුන්ට දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමේදී මේ අවස්ථාවේදී උන්වහන්සේට ලැබුණා වූ සුවිශේෂී ඥානයන් තුළින් විශේෂයෙන්ම චතුපපාත ඥානය, පුබ්බේ නිවාසානුසති ඥානය ආදී මේ ඥානයන් තුළින් උන්වහන්සේ දැක්කා මෙලව ඉපදෙලේ ඉඳලා මේ යන සත්‍යයන්ගෙන් බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන ආකාරය. මෙන්න මේ අවබෝධයක් සමගම උන්වහන්සේට ලෝක සත්‍යය කෙරෙහි ඊටාම කරුණාවක් සංවේගයක් හටගත්තා. අන්නේ නිසාම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී බොහෝ විට මිනිසුන්ට සුගතිගාමී වෙන මාර්ගය දේශනා කළා. සුගතියක් ලබාගෙන මේ මොහොතේ මිනිස් ලොව ජීවත් වෙන කෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වීම තමයි ඒ කෙනාට මුහුණ පාන සිදුවන ලොකුම අනතුරු විදියට උන්වහන්සේ දැක්කේ. අනේ නිසා මෙන්න මේ අපාගත වීමට තියෙන අනතුරින් සත්‍යාව මුදවාලනටයි මූලික වශයෙන් උත්සාහ කළේ. නැත්තම් අපාගත වීමට ඉන්න සත්‍යයන් අපාගත භාවයෙන් මුදවලා සුගතියට ඔසවා තැබීම සඳහා අවශ්‍ය මානසිකත්වය දිනු කර ගන්නට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් බොහෝ විට කටයුතු කළා. උන්වහන්සේලාගේ චර්යාවලින්, උන්වහන්සේලාගේ දර්ශනයෙන්, පින්නපාතේ වැඩම කිරීමෙන්, උන්වහන්සේලාගේ ප්‍රතිපදාවෙන්, ධර්ම දේශනා කරලීම් වශයෙන්, පිරිස උනන්දු කරවීම වශයෙන් විවිධ ආකාරයෙන් මේ සඳහා බුදුරජාණන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා කටයුතු කරපු ආකාරය අපට බුදුදහම තුළ දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ ධර්ම දේශනා තුළින් ඇති කළේ සම්මාදිට්ඨියෙහි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන කාරණය. අප හිතා පිරිසිදු යමක් කළොතින් ඒකෙන් අපට දුක් විපාක විඳින්න සිදුවන ආකාරයත්, හිත පිරිසිදු යමක් කළොතින් ඒකෙන් අපට සතුට, සැනසීම, යහපත, සුගතිය සැලසෙන ආකාරයත් විස්තර කළා. මෙන්න මේ අවබෝධය තුළින් අපට මුලින්ම ලැබෙන්නේ සම්මාදිට්ඨියේ මුල්ම පියවරන කම්මස්සකතා සම්මාදිට්ඨිය. මෙන්න මේ ස්වභාවය නිතර නිතර මෙනෙහි කරන්න කියලා භාගතුන් වහන්සේ අපට දේශනා කළා. කම්මස්සකෝමි, කම්මදායාදෝ, කම්මයෝනි, කම්මබන්දු, කම්මපටිසරණෝ ආදි වශයෙන් දේශනා කළා. අබින්නන් පච්චවෙකි තම්බං ඉත්‍යාවා, පුරිසේනවා, ගහට්ටේනවා, පබජිතේනවා, ගිහි පැවිදි අප හැම දිනෙක විසින් කර්මයේ දායාද කොට ඇති පිටසක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. අන්නේ දේශනාව සමග උන්වහන්සේ අපට අනුශාසනා කරනවා සම්බපාපසකරණම් කුසල සුප සම්පදා කියලා. පාපේ මිදෙන්නටත් දාන ආදී පින්දහම් නැත්නම් ලෞකික කුසලය නැත්නම් සීල සමාධි ප්‍රඥා වඩන්නට උන්වහන්සේ අපට අනුශාසනා කරනවා. පින්තුනි මෙන්න මේ දේශනා තුළින් අපට උන්වහන්සේ උනන්දු කරවන්නේ අපේ සුගතිය ස්ථාවර කරන්න. විශේෂයෙන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරේ ප්‍රසාදය ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට අන්නේ ශ්‍රද්ධාව මත පිහිටලා අප පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, වැරදි කාමසේවණයෙන්, බොරු කීමෙන් සහ මන්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වුණු පමණට අපට මේ සුගතිය තහවුරු කරගන්න පුළුවන්. ඒ අතර විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දානය ගැන දේශනා කරනවා. සත්‍යය මරණයෙන් පස්සේ අපාගත වෙන්නට හේතු වන මූලික කාරණයක් තමයි දැඩි ලෝභය කියන කාරණය. අපට පරිත්‍යාග සීලය වෙන්න පුළුවන් නම්, දානය පුරුදු කරන්න පුළුවන් නම්, තමන් සන්තකව දෙයල අත්හැරලා යන කෙනෙක් බව නිතර නිතර මෙනෙහි කරන්න පුළුවන් නම්, අන්න ඒකෙන් තමගේ මේ දැඩි බැඳීම ඇලීම අඩු කරගෙන දුගතියට වැටෙන්න තියෙන අවස්ථාවෙන් අපට මිදෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා දානයත් පංචශීලයත් ඒ වගේම මෛත්‍රී චේතනාව පාදක කරගත්තු භාවනාවත් කියන මෙන්න මේ කාරණා තුන අපට ඉහළම මට්ටමේ පුහුණු කරන්න පුළුවන් නම් ඒක සුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා. වැඟපැජ සූත්‍රයේ දක්වපු ආකාරයට සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා කියලා මේ සම්පatti හතර ගැන දේශනා කරනවා. බුදු දම සංඝ කෙන කෙරුවන කෙරෙහි තියෙන ප්‍රසාදය, සිල්වන්ත බව, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව නැත්තම් ඇතිවීම නැතිවීම පිළිබඳව නොනින් මෙනෙහි කිරීම කියන මෙන්න මේ කාරණා තුනෙන් අපට පුළුවන්කම තියෙනවා අපාගත වීමෙන් මිදලා සුගතිය ස්ථාවර කරන්න. දාන දෙනෝ වගේම ඒ දෙන දානයේ ඡාගහනුපස්සනාවක් විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම්, සිල්වන්ත වෙනෝ වගේම ඒ තමා රකින්න සීලය නිතර නිතර මෙනෙහි කිරීම වශයෙන් සීලානුසුති භාවන වඩන පුරුවන් නම් අපේ මේ කුසලය වඩා තහවුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ සුගතිය තහවුරු කරගන්න ආකාරය සංඛාරුප්පති සූත්‍රය ආදී සූත්‍රවලදී වඩාත්ම භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. මෙලෙස සුගතිය ස්ථාවර කරගන්න අපි ඊළඟට නිවන් මඟ පිළිබඳව හැඟීමක් ඇති කරගන්නට ඕන. විශේෂයෙන් දුකේ හට ගැනීම හා නිරෝධය දැකලා ඇසට රූපයක් පේනකොට හේතු නිසා හටගෙන හේතු නිරෝධෙන් වර්තමානයේ නිරුද්ධ වෙන මේ ස්වභාවය නැවත අවිද්‍යාවෙන් නොගන්න මට්ටමට නැත්නම් ස්පර්ශ සමුදයන්තයට නොගිහිල්ලා ඒ හටගන්නා වූ ස්කන්ධාසාදී ආයතන රූපාදී අරමුණු ඒ තැනම හටගෙන නිරුද්ධ වීම අපට දකින්න පුළුවන් නම් මෙන්න මේ අවබෝධය සසර දුකෙන් නිදහස් වෙන්නට හේතුවක් දෙට්ටේ දෙක්ෂමත්තන් කියන ස්වභාවයට අවබෝධයට පත් වෙන හේතුවක් දුකේ නිදහස් වීමට හේතුවක් කියලා දැක්වතින් අපි හැකිතාක් දුරට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව තුළ අපේ ජීවිතය කළමනාකරණය කරගන්නවා. වෙනත් විදිහකින් කියනවනම් සම්මා දිට්ඨිය ඉඳගෙන සම්මා සංකප්පය වඩමින් සම්මා වාචා සම්මා කාජීව කියන මේ සීලය සම්පූර්ණ කරමින් වායාම සති සමාධි කියලා සඳහන් වන සමාධි ස්කන්ධය සම්පූර්ණ කරමින් සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථාභූතං අජානති කියපු විදියට සමාධිමත් වෙච්ච සිතින් ප්‍රඥාව දිනු කරන්න අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන්න අපි දිනු කරපු පමණට අපට විමුක්තිය කරා ළඟා වෙනට අවස්ථාව තියෙනවා. එනිසා ස්වර්ගය තහවුරු කරගනිමින් විමුක්තිය වූ නිවන සඳහා කටයුතු කරන්නට අප අප්‍රමාදව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැල සේවා උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ කුසලයේ ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා. හැම දෙනාටම තුන්රුවන් සරණයි.